සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දේරකං සොන්නතනුපලා සං සංලාපදේසින් පනමේ විසාසම් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති සැනවත් වාසනාවන්ත පින්නතුනි ගෞරවණීය අපේ සදානන්ද ස්වාමීන් වහන්සේ වෙසක් පොහොය නිමිති කරගෙන එක්සත් රාජධානියෙහි ලෙස්ටර් ප්‍රදේශයේ පිහිටා තියෙන ඊස්ට් මිඩ්ලන්ඩ්ස් බුද්දිස් ඇසෝසියේෂන් සංගමයෙන් ක්‍රියාත්මක කෙරෙන ලෙස්ටර් බුද්දිස් විහාරයේහි සිල් වැඩසටහනයි මේ සිදු කෙරෙන්නේ. ඉතින් ප්‍රථමයෙන් අපි පුණ්‍යානුමෝදනා කරන්න කැමති ගරුතර ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ හැම දෙනාටමත් මේ පින්කම සංවිධානය කිරීම පිළිබඳවත් ඒ සඳහා අපට ආරාධනා කිරීමක් පිළිබඳව ඉතින් ඔබ ඇතැමිට දන්නවා අපත් යම්කිසි කාලයක් ඔය විහාරස්ථානයේ වැඩ සිටියා. ඉතින් ස්වාමින් වහන්සේ අපට හුඟක් උදව් උපකාර කළා. ඒ වගේම දායක පින්වත්න් හැටියට ඔබ සිව්පස්යෙන් අපට උපස්ථාන කරමින් අපිව රැක බලාගත්තා. ඒ පිළිබඳවත් අපි පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමින් මේ වැඩසටහන මෙතෙන් පටන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්නතුනේ අද අප මේ සමරන්නේ අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේහි සුවිශේෂී අවස්ථා කීපයක්. බෝසත් කුමරුකු ලෙස අවසානාත්ම භාවය වශයෙන් උන්වහන්සේ මිනිස් ලොව ඉපදීම, වයස අවුරුදු 35 දී සම්මා සම්බුද්ධත්වයට පත්වීම, වසර 80 දී පිරිනිවන් පෑමට පත්වීම, මහා පරිනිර්වාණය කියන මෙන්න මේ ප්‍රධාන සිදුවීම් තුනයි අද අපට මංගල කරුණු විදිහට සමරන්නේ. ඇතැම් විට ඔබට හිතෙයි මේ කරුණු වලින් බෝසතුන් වහන්සේගේ ඉපදීමත් සම්බුද්ධත්වයත් මංගල කරුණක් වුණත් කොහොමද උන්වහන්සේගේ පරිනිර්වාණය මංගල කරුණක් වෙන්නේ කියලා. ඔබේ හිතට ඇතැම් විට නැගෙන ප්‍රශ්නය. ඒක ඉතාම වැදගත්. පින්වතුනි අපි මේ සමරන්නේ බෞද්ධයන් වන අපේ මංගල කරුණු නෙවෙයි. මේ අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ යසිනිමත් බුද්ධ ජීවිතයේ පැවතිය මංගල කාරණා. උන්වහන්සේගේ අවසාන ආත්මභාවය ඉපදීම මංගල කාරණයක් වුණා. සම්මා සම්බුද්දත්වයට පත්වීමත් මංගල කාරණයක් වුණා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ ස්කන්ධ පරිනිර්වාණය සමගම අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවීමට පත්වීම, උන්වහන්සේ සසර ගමන සම්පූර්ණ නිමාවටපත් කිරීම අපට සංවේගයක් නැතට කඳුලක් දැනුණත් ඒක බුද්ධ ජීවිතයේහි උදාර වූ මංගල කාරණයක්. එනිසාම තමයි භාගතුන් වහන්සේ පිරිනිවන් පෑපු අවස්ථාවේදී එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා සඳහන් කළේ, අනිච්චා වත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධාන්ති තේ සංඝෝප සමෝසුකෝ කියලා. ඒ බුද්ධ ජීවිතය නැවත නූපදින ලෙස පහනක් නිවී ගියාස්සේ පිරිනිවීමත් සමගම සමස්ත සසර ජීවිතෙම නිමාවටපත් කිරීම සුබ කාරණයක් කියලා සඳහන් වුණේ එකයි. ඉතින් ඒ උතුම් බුද්ධ ජීවිතයේ සමරණ අවස්ථාව විශේෂයෙන්ම අද මේ වනහන බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ඉපදෙච්ච පින්නතුන් වෙසක් සමයන විට ඔබට වෙසක් පොහොය ගැන ලොකු හැඟීමක් ගෞරවයක් ප්‍රීතියක් ඇතිවන සමයක්. ඉතින් අද වැනි කාලයක අපි ලෝකේ කොහේ හිටියත් මේ වෙසක් උත්සවය සමරනවා. ඒ වුණත් වර්තමානයේ ලෝකයේ තියෙන මේ වෛරස් රෝගයේ හේතුවෙන් බොහෝ දෙනාට මේ වෙසක් උත්සවයේ කලින් මගේ සමරන අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් වෙනතනි බෞද්ධයන් වන අපේ ලක්ෂණය තමයි අපි වෙනත් අයට වඩා වඩාත්ම බුද්ධිමත්ව කටයුතු කරන අය. භාගතුන් වහන්සේ සරණ ගියපු උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකයන් විදියට අපේ ජීවිතයේ අවමංගල කාරණයක් ආවත් ඒ අවමංගල කාරණා අපි මංගල කරුණ බවට පත් කරගන්නවා. ඒ වගේම ජීවිතයේ විපතක් ආව ඒ විපත සම්පතක් කරගන්නවා. ඒක තමයි පින්නතුනි බෞද්ධයාගේ තියෙන ලක්ෂණය. ඉතින් අපි දන්නවා බොහෝ ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ, බටහිර ඇමරිකාවේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව ඇතුළු මේ හැම මහත් ද්වීපයකම වගේ බෞද්ධයන් බොහෝ දෙනෙක් මේ සමය ආධ්‍යාත්මික සමයක් විදියට, වස් කාලයක් විදියට, පුණ්‍ය කාලයක් විදියට හිතලා වෙනදාට වඩා පින්කම් කරන සමයක්. මේ දිනවල බොහෝ විහාරස්ථානවල වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ විසිරුවා හරිනවා. නිවෙස්වල පින්නතුන් නිවෙස්වල ඉඳගෙනම නිවෙස් පන්සලක් බවට පත් කරගෙන ආගමික වත් පිළිවෙතේ දෙන සමයක්. ඒක ඊටාම වැදගත් සතුටට හේතු වෙන කරුණක්. අපි දන්නවා අද දවසේහි ඇමරිකාවේහි සමහර විහාරස්ථානවල වැඩසටහන පැවැත්වුවා. සමහර පින්නතුන් නිවෙස්වල ඇතැම් විට නිවෙස් කීපයක එක නිවසකට රැස් වෙලා ඒ නිවස විහාරස්ථානයක් වගේ කියලා හිතලා දානේ සෝදානම් කරලා ඒ හැම දිනාටම ආගමික කටයුතු කරගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මං හිතන්නේ වෙන පොයවල් වලට වඩා, වෙනත් අවුරුදු වල වෙසක් පොය වලට වඩා මේ වෙසක් පොය බොහෝ දෙනෙක් සිල් සමාදන් වුණා. පින්නතුනි මේක ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා ලෝකෙට විපතක් පැමිණෙච්ච අවස්ථාවේදී ඒ විපතට අපට පුළුවන් මට්ටමෙන් අපි ප්‍රතිචාර දක්වන අතරේදී අපි ඒ තුළින් මානසිකව කඩාන නොවැටි, මානසික රෝගී නොවි, කායික ලෙඩ වුණත් මානසික ලෙඩ නොවි අපි ශක්තිමත්ව නැගී සිටින්නට අපේ භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසනා කළා. ඉතින් ඔබට බොහොම සතුටටපත් වෙන්න පුළුවන් මේ ඔබ ගත කරන ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳව. වෙසක් දිනය සමරන මේ අවස්ථාවේදී පින්තුනි වෙසක් දේ කියලායි ලෝකෙම මේ දවස සමරන්නේ. වෙසක් දේ කියලා පින්තුනි මේ වෙසක් කියන වචනය ලෝක අනික රටවලට ව්‍යාප්ත වුණේ ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවෙන්. ලෝකයේ හැම බෞද්ධ රටකම, බෞද්ධ රටක් විතරක් නෙවෙයි අබෞද්ධ රටවල් අයත් මේ වෙසක් කියන පදේ වර්තමානයේ භාවිත කරනවා. ලෝකයේ අලුත් ශබ්ද කෝෂ, විශ්වකෝෂ වලට අලුතෙන් ශ්‍රී ලංකාවෙන් සිංහල භාෂාවෙන් ලෝකෙට එක්වුණු වචනයක්. බුදුරජාණන් වහන්සේගේ මේ තෙමඹුල සමරන වේසාක උත්සවය නැත්නම් වෛසාක උත්සවය සිංහල භාෂාවෙන් වෙසක් කියලා ඉංග්‍රීසි වචනයක් දාලා වෙසක් ඩේ කියලා සමරනවා. මේ ගැන පින්නතුනි ඔබ ශ්‍රී ලාංකිකයන් විදිහට සතුටටපත් වෙන්න ඕන. ඇයි මේ අවස්ථාව ලැබුණේ? මේ අවස්ථාව ලැබුණේ ශ්‍රී ලාංකිකයන් විදියට අපි එදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් බුද්ධ වර්ෂ 236 දී සම්බුදු දහම ලැබුණට පස්සේ එතැන් පටන් වසර 200ක් මේ උතුම් නිර්මල දහම කටපාඩමින් රැගෙන ඇවිල්ලා බුද්ධ වර්ෂ 440 දී මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කළේ ආලෝකලේනේදී ග්‍රන්ථාරූඪ කළා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය සුරක්ෂිත කරලා රැකගෙන පරපුරෙන් පරපුරට රැගෙන ඇවිල්ලා ලෝකෙට දායාද කළේ ශ්‍රී ලාංකිකයන්. අන්නේ අභිමානය නිසායි ලෝකෙ හැම දෙනෙක්ම ශ්‍රී ලංකාවෙන් නිර්මාණය වෙච්ච වෙසක් කියන පදයත්, ඒ වගේම ශ්‍රී ලංකාවේදී නිර්මාණය වෙච්ච ෂඩ්වර්ණීය යුක්ත බෞද්ධ කොඩියත් ලෝකේ හැම බෞද්ධයම්ම වර්තමානයේ බෞද්ධ සංකේත විදියට බෞද්ධ වචන විදියට භාවිත කරනවා. ඉතින් මේක අපට ලොකු ගෞරවයක්. මේ ගෞරවයෙන් අපට හිමිකම ලැබුණේ නිකන් නෙවෙයි. අතීතයේ පටන් දේවානම්පියතිස්ස රජතුමාගේ පටන් ශ්‍රී ලංකාවේ රජකළ රජවරු, ගැමුණු රජතුමා, වළගම්බා රජතුමා ආදී රජවරු සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළා. ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා මහාන වෙලා මේ සම්බුද්ධ ශාසන රැක ගන්නට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. ශ්‍රී ලාංකික දෙමව්පියන් ඒ අසන්න ලැබෙන හොඳම සින්වන්ත දූ දරුවන් ශාසනයට දායාද කරලා මේ ශාසනය ශක්තිමත් කළා. වසර 2500කට අධික කාලයක් මේ සම්බුද්ධ ශාසන ලෝකයේ පැවතෙනට සුවිශාල මෙහෙවරක් ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව ලංකාදීපයේ සිදු කළා. ඉතින් ඒ ගැන සිහිපත් කරමින් අපි මේ අද දින වෙසක් උත්සවය සමරමු. පින්වත්නි, වෙසක් දිනේ අපි කතා කරද්දී එක පැත්තකින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය, අනිත් පැත්තෙන් බුද්ධ ධර්මය, අනිත් පැත්තෙන් බෞද්ධ ඉතිහාසය, ශාසන ඉතිහාසය අප විමසා බැලිය යුතුයි. බෝසත් සමයේ පටන් ජාතක කතාවල සඳහන් වෙන කරුණවල පටන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතයේ බෝසත් සමය, ඒ වගේම අවසාන වතාවට උන්වහන්සේ මේ ආත්ම භාව ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම, ධර්ම දේශනා කිරීම, පිරිනිවන් පෑම ආදී මේ බුද්ධ ජීවිතයේ ප්‍රධාන සිදුවීම් අපි කිසියම් පමණකට දැනගන්නට ඕන. අනිත් පැත්තෙන් උන්වහන්සේ මොකද ලෝකෙ වෙනුවෙන් දේශනා කරේ? උන්වහන්සේගේ සදාම් පණිවිඩය කුමක්ද? අද ලෝකයේ බොහෝ දෙනාට වෙනත් ආගම් වලට වඩා ඉදිරියට මේ දහම එන්නට, ජීවිතයට සම්බන්ධ කරගන්නට, ලෝක සාමය ඇති කරගන්නට, මානසික සුවතාවය දියුණු කරගන්නට, මානසික ආතතිය දුරලන්නට මේ සදහම් පණිවිඩයේහි අඩංගු කරුණු කොයිතරම් දුරට වැදගත්ද, ඒ කරුණු මොනවාද කියන කරුණු අපි බෞද්ධයන් වශයෙන් විශේෂයෙන් දැනගන්නට ඕන. අනෙක් කාරණිය ශාසන ඉතිහාසය. භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ පටන් උන්වහන්සේ ගත කළ ජීවිතය, උන්වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම්, බෞද්ධ සිද්ධස්ථාන, ශාසන ව්‍යාප්තිය, රටින් රටට බුදුදහම ගියපු හැටි, ස්වාමීන් වහන්සේලා මේ දහම ආරක්ෂා කරපු හැටි, බෞද්ධ කලා ශිල්ප, බෞද්ධ විහාරස්ථාන, බෞද්ධ සම්මේලන, මෙන්න මේ වගේ ශාසන ඉතිහාසය ගැන කිසියම් විදියක අපට අවබෝධයක් තියෙනට ඕන. පින්වත්නි, මේ කරුණ හැම එකක්ම අපට ධර්මඥානය දිනු කරගන්නට, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන පිළිබඳව ගෞරවය, ප්‍රසාදය, ශ්‍රද්ධාව දිනු කරගන්නට බෙහෙවින් අපට හේතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ උතුම් නිර්මල ධහමක් අපට ලැබුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතිශය දීර්ඝ කාලයක් සාරාංශ කලපලක් සැක්වැනි අතිශය දීර්ඝ කාලයක් කරපු මහත් වූ කැපවීමක ප්‍රතිඵලයක් විදියට. ඉතින් අපි අහන හැම දහම් පදයක් පාසාම බුදුහාඳුරු කෙරෙහි අපි ගෞරවය දක්වන්නට ඕන. ඒ වගේමයි උන්වහන්සේ කරපු කැපවීම, දානදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරන කාලයේදී උන්වහන්සේගේ ඇස් දන් දීලා තියෙනවා, ශරීරයේ මස් දන් දීලා තියෙනවා, ශරීරයේ රුධිරය දන් දීලා තියෙනවා, නෙත් දන් දීලා තියෙනවා, හිස් දන් දීලා තියෙනවා. ඉතින් මේ වගේ පරිත්‍යාගය අතිශය දීර්ඝ කාලයක් කිරීමේ ප්‍රතිඵල විදියටයි අපට මේ සම්බුදු දහම අද ලැබිලා තියෙන්නේ. භාගතුන් වහන්සේ මේ ලෝකෙට ධර්ම දේශනා කළේ වසර 45යි. 45කින් පස්සේ වයස අවුරුදු 80 දී උන්වහන්සේ පිරිනිවන් පාවදාලා, ඉතින් මේ භාගතුන් වහන්සේ පිරිනිවන් පස්සේ ඒ නිර්මල බුදුදහම වසර 2500 කට අධික කාලයක් ලෝකයට ගෙන යන්නට සුවිශාල කැපවීමක් කළේ එදා වැඩ සිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ඒ නික්ලේශී මහරහතන් වහන්සේලාගේ දූරදර්ශී ක්‍රියාපිළිවෙතත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බුදුදහම ගියාට පස්සේ මහා අරික්ක මහරහතන් වහන්සේගේ පටන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා කරපු කැපවීම පින්වතුනි විශේෂයෙන්ම අපි සිහිපත් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නමින් කිසියම් සදහම් පණිවිඩයක් අනුශාසනයක් අපි අහනවා නම් ඒ අන හැම අනුශාසනාවක් තුළම පින්වතුනි මහා සංඝරත්නය කරපු කැපවීම අපි සිහිපත් කළ යුතුයි. ස්වාමීන් වහන්සේලා මේ කැපවීම නොකරනම් කිසිදාක පින්වතුනි අපට මේ ධහම ලැබෙන්නේ නැහැ. ලෝකයට මේ නිර්මල ධහම ඉතුරු නොවන්නට තිබුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණත් ශාසනික ඉතිහාසයේ වශයෙන් අපි සිහිපත් කළ යුතුයි. ශ්‍රී ලංකාව වගේම බුරුමය, ඒ වගේම තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, නේපාලය, බංගලාදේශය වගේ ථේරවාදී බෞද්ධ රටවල්, ඒ විතරක් නෙවෙයි වියට්නාමය, ජපානය, චීනය, කොරියාව, හොන්කොන් වැනි මහායාන බෞද්ධ රටවල් ඇතුළු වර්තමානයේ හැම මහද්වීපයකම බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා ලොකු කැපවීමකින් කටයුතු කරනවා. බොහෝ දෙනා මේ ධහමට එමින් තියෙනවා. ඉතින් මේ ගැන අපි කිසියම් විදිහක අවබෝධයක්, අවදිමත් බවක්, සංවේදී බවක් තියෙනට ඕන. කොයිතරම් දුරට අද ලෝකයේ බුදුදහම වෙනුවෙන් මනුෂ්‍ය වර්ගයා කැපවීම කරනවද? මේ ධහම ඉස්මතු කරන්නට කිසිදු ජාති භේදයකින් තොරව ලෝකයේ මිනිස්සු කොයිතරම් කැපවීමක් කරනවාද කියන කාරණය ගැන කිසියම් විදිහක අපට හැඟීමක් තියෙනට ඕන. අන්නේ අතර පින්නතුනි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු මේ සදහම් පණිවිඩයේ හරය සාරය මොකක්ද කියන එක අපි තේරුම් ගත යුතුයි. ශාසන ඉතිහාසය ගැන ඔබ යම්කිසි පමණකට දන්නවා. බුදු චරිතය ගැන, බෝසත් සමයේ බුදුහාඳුරු කරපු කැපවීම ගැන කිසියම් විදිහක ඔබට අවබෝධයක් තියෙනවා. නමුත් පින්නතුනි මේ අතරේ විශේෂයෙන් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි බුදුහාඳුරන්ගේ පණිවිඩය මොකක්ද, උන්වහන්සේ අනුශාසනාවේ හරය සාරය මොකද්ද කියන එක. ඉතාම කෙටියෙන් ගත්තොත් භාගතුන් වහන්සේ වසර 45 තිස්සේ දේශනා කරපු ධර්ම කරුණු කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි කාරණය, කොහොමද අපි මේ ලෝකයේ ජීවිතය සාර්ථක කරගන්නේ? ඊළඟට මරණයෙන් මතු ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? අනිත් කාරණය, නිවන් දකින්නේ කොහොමද? නැත්නම් අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරලා අපේ මානසික සුවතාවය ආධ්‍යාත්මික සුවයෙහිම ලබා ගන්න කොහොමද කියන කාරණේ නැවතත් සිහිපත් කරගන්න. බුදුහාමුදුරේ දේශනා කරපු කරුණු එක පැත්තකින් මෙලොව ජීවිතය සාර්ථක කරගන්න, යම් කිසි කෙනෙක් පරලෝ ජීවිතයක් විශ්වාස නොකරත් ආධ්‍යාත්මික ජීවිතයක් ගැන විශ්වාසයක් නොතිබ්බත් හැම කෙනෙක්ම කැමති තමන්ගේ මේ ජීවිතය සාර්ථක කරගන්න, මේ ගත කරන ජීවිතය සාර්ථක කරගන්න කැමති. අන්නේ ජීවිතේ සාර්ථක කරගන්න බුදුහාඳුරෝ කාරණා හතර අපට දේශනා කළා. මොනවද ඒ? අත්තිසුඛ. අත්තිසුඛය ලබන්නට විශේෂයෙන් උත්තාන සම්පදා කියපු විදිහට මහන්සියෙන් ඉගෙන ගන්නට ඕන, මහන්සියෙන් හරිහම්බ කරන්නට ඕන ධාර්මිකව. උත්තාන සම්පදාව මේ ජීවිතේ සාර්ථක කර ගැනීමට හේතු වන පළවෙනි දේ. මහන්සියෙන් වැඩ කිරීම, මහන්සියෙන් ඉගෙන ගැනීම, ධාර්මිකව ධනෙ පිහීම. දෙවනි කාරණය, ආරක සම්බදා. දාඩිය මහන්සියෙන් දැහැමිව උපයපු ධනය ආරක්ෂා කරගන්නට ඕන. සොරුන්ගෙන්, සාමාජික විපත්වලින්, ආදී කරුණුවලින්, දුසිරිත්වලින් විනාශයටපත් නොවන විදියට තමා උපයපු ධනය ආරක්ෂා කරගන්නට ඕන. එක දෙවනි කාරණය. තුන්වෙනි කාරණය, කල්යාණ මිත්‍රාශ්‍රය. අපේ ජීවිතයේ සාර්ථකත්වය සනිටුහන් කෙරෙන පිටපස්සේ යන දැවැන්ත බලවේගයක් තමයි අපි ඇසුරු කරන්නේ කවුද කියන කාරණේ. යහපත් මිතුරන් ඇසුරු කරවතින් අපට දිනු වෙන්න පුළුවන්. පිරිහෙච්ච අය ඇසුරු කරවතින්, අසත්පුරුෂ ඇසුරු කරවතින් අපිව පිරිහෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ අපට දේශනා කරනවා මේ ජීවිතය සඵල කරගන්න විතරක් නෙවෙයි උතුම් නිවන් අවබෝධය දක්වාම මේ යන ගමනේදී අපට කල්‍යාණ මිත්‍රාශ්‍රය වැදගත් කියලා. යාව නිබ්බාන පත්තිය. එතකොට තුන්වෙනි කාරණය කල්‍යාණ මිත්‍රාශ්‍රය. හතරවෙනි කාරණය සමජීවිකතා. උපේපු ධනයක සරිලන විදියෙහි වියදම් ක්‍රමයක් සකස් කර ගැනීම. පින්නතුනි මෙන්න මේ හතර තමයි එදා භාගතුන් වහන්සේ දීඝජානකෝලිය කියන ගෘහපතියාට දේශනා කළේ මේ ජීවිතය සාර්ථක කරගන්න අපි මොකද්ද කරන්න ඕන කියන කාරණේ. ආයිසියපත් කරගන්න උත්සාහයෙන් ඉගෙන කියාගෙන ධාර්මික ධනෙයි ප්‍රේම උපයපු ධනෙයි හොඳින් ආරක්ෂා කර ගැනීම, යහපත් මිතුරන් ආශ්‍රය කිරීම, ඊළඟට උපයපු ධනෙට අනුරූප විදියට ආදායමට සරිලන විදියට වියදම් ටික කළමනාකරණය කිරීම. මෙන්න මේ කරුණු හතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අපේ මේ ජීවිතය සාර්ථක කරගන්න හේතු වන කරුණු විදියට. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා අපේ මරණයන් මැත්තේ ජීවිතය සාර්ථක කරගන්න මොකද කරන්න ඕන කියලා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපි ටිකෙන් ටික සද්ධර්ම කරනකොට අපි තේරුම් ගන්නවා අපේ මේ ජීවිතය විතරක් නෙවෙයි මරණයන් මතු ජීවිතයක් තියෙනවා කියලා. පිනුතින ඔබ දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කළ මොහොතෙහි උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. සත්‍යයන් පිළිබඳව චුතූපපාත ඥානය, දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, පරිකිත විඥාන ඥානය, මේ ආදී සුවිශේෂී හැකියාවන් අභිඥා විශේෂ ඥානයන් භාගතුන් වහන්සේ සාක්ෂාත් කරගත්තා. පින්නතුනි මෙන්න මේ අවබෝධය සමගම බුදුහාඳුරන්නේ පෙනී ගිය සුවිශේෂී කාරණයක් තිබුණා. ඒ මොකන්ද? ඒ තමයි මේ ලෝකයේ හැම මොහොතකම සත්‍යයන් මරණයට පත් වෙන මනුස්ස ලෝකයයි. දැන් වර්තමානයේ ගත්තොතින් පින්නතුනි දවසකට ලෝක ජනගහණයෙන් 180,000ක් විතර ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. 160,000ක් 180,000ක් වගේ ප්‍රමාණයක් දිනපතා මේ යනවා. ඔබට හිතේ හැමිට මේ කොරෝනා වෛරසය නිසා කියලා. ඒ වෛරසය තිබ්බත් නැති වුණත් පින්නතුනි මිනිස්සු වයසට ගිහිල්ලා ක්‍රියානතුරු වලින් විවිධ විදිහේ රෝගාබාධ වලින් යුද්ධ සත්‍යයන් වලින් ක්‍රියානතුරු වලින් විවිධ දේවල් වලින් මරණයට පත් වෙන ප්‍රමාණය මේ දවසට 150,000 60,000 80,000 මිය යනවා කියලා කියන්නේ කෙටියෙන් කිව්වොතින් පින්නතුනි අපි එකවරක් හුස්ම ඉහළට අරගෙන හුස්ම පහළට කරනකොට ලෝකයේ අවම වශයෙන් 5 දිනකට මරණයට පත් වෙනවා ඊටත් වැඩි ඇත්තෙන්ම පින්නතුනි භාගතුන් වහන්සේ දැනගත්තා මේ මරණයට පත් වෙන බොහෝ දිනක් පින්නතුනි මරණයට පත්ලි ඉපදෙන්න කොහෙද මේ ගිහිල්ලා ඉපදෙන්නේ මනස ලෝකයෙන් පහළ ස්ථානවල සතර අපායේ දුගති. මෙන්න මේකයි සංවේගදායී කාරණය. මෙන්න මේ සංවේගදායී කාරණය නිසාම උන්වහන්සේට බලවත් සංවේගයක් ඇති වුණා. මේ ලෝකයට මේ ධර්ම දේශනා කරලා මේ ලෝකයා මේ ඊටම අනුසුරදායක සත්‍යෙ මුදවා ගන්න ඕන කියලා. අන්න ඒ නිසා තමයි භාගතුන් වහන්සේ විශේෂයෙන්ම අපට පරලෝක ජීවිතයේ සුගතිගාමී වීමට මාර්ගයක් දේශනා කළේ. කර්මය පිළිබඳව විශ්වාසය අවබෝධය ඇති කරගෙන හැකිතාක් දුරට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් හැකිතාක් දුරට කායික වාචික සංවරයෙන් ඉන්නට ඕන. විශේෂයෙන් නිත්‍ය සීලය වන පංච සීලය අපි ආරක්ෂා කරන්නට ඕන. පංචශීලිය ආරක්ෂා කිරීම පින්නතුනි කෙනෙකුට සුගතිගාමී වන්නට තියෙන ප්‍රධානතම මාවතක් විදිහට ධර්මයේ සඳහන් කරනවා. ඊට අමතරව දානමය පින්කම් සිදු කිරීම, සංඝසතු දානමය පින්කම්, ආරාම පූජා, ධර්ම දානමය පින්කම්, අභය දාන මෙන්න මේ වගේ පින්කම් වලින් පින්නතුනි ලොකු කුසලයක් අපේ හිතේ ජනිත වෙනවා. අන්නේ ආධ්‍යාත්මික ශක්තිය අපි මරණයෙන් පස්සේ යහපත් තැනකට ගෙන යන්නට හේතු වෙනවා. මේ සියලු ලෞකික කුසල අතර භාගතුන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා ඊටාම වැදගත් කාරණයක්. උපදි සම්පත් ලබා දෙන නැත්නම් ඕපදික පුණ්‍ය කිරිය වස්තු විස්තර කරද්දී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කෙනෙකුගේ ආධ්‍යාත්මික ශක්තිය ලෞකික මට්ටමින් ඉහළටම දියුණු කරගත්තොත් ගත හැකි මාර්ගයේ විදියට මෛත්‍රී භාවනා වැඩි වීම. මෛත්‍රී භාවනාවෙන් ඇති කරගන්නා වූ යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් වෙනවා නම් ලෞකික කුසලයේ තුල ඒ ඇති කරගන්න ආධ්‍යාත්මික ශක්තිය අනිත් සියලුම ලෞකික කුසල් සසඳල ගත්තත් ඒ අනිත් සියලුම ලෞකික පින්කම් වලින් පින්කම් වල සමගාමීව ගත්තොතින් ඒ පින්කම් මේ කුසලයෙන් 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි අනිත් දාන ආදී පින් දහම් කිරීමෙන් යම්කිසි පිනක් ලබනවා නම් ඒ සියලු පින්කම් ටික එක පැත්තකට තිබ්බොත් මේ මෛත්‍රී භාවනාවෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. ඒකෙන් අනිත් පින්කම් කරන්න එපා කියන එක නෙමෙයි කිව්වේ. බාගතුන් වහන්සේ මේකෙන් අපේක්ෂා කළේ මේ මෛත්‍රී භාවනා වැඩි වීම කොයි තරම්නම් ආනිසංසදායි දෙයක්ද කියලා. උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් එක සත්‍යයේ කර්මණු කරගෙන හරි අනේ මේ තැනැත්තා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් අන්න ඒ එක සත්‍යයක් අරමුණු කරගෙන වඩන මෛත්‍රියත් බොහෝ කලක් යහපත පිණිස පවතිනවා කියලා. මෙහෙම දේශනා කරන භාගතුන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා යම්කිසි කෙනෙක් සියලුම සත්‍යව සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් එහි අනිසංස කොයිතරම් ප්‍රබලද කොයිතරම් ශක්තිමත්ද කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් පින්නතුනි මේ මාර්ගයේ උන්වහන්සේ අනාවරණය කරේ ලේසියෙන් නෙවෙයි. විශාල පරිත්‍යාගයක් කරලා කැපවීමක් කරලා මේ ජීවිතයෙන් අතිශය දුෂ්කර සමයන් ගත කරලා දුෂ්කර ක්‍රියා කරලා දවසකට එකවත් ඇටයක් අනුභව කළ තරම් සුවිශාල පරිත්‍යාගයකින් කැපවීමකින් කරපු අනාවරණයක් තමයි මේක. ලෝකයේ අනිත්‍යයට කර්මය පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. නමුත් බහදුතුන් වහන්සේට කර්මය පිළිබඳව තියෙන්නේ මහා කම්ම විභංග ඥානය. ඒක කර්මය පිළිබඳ සුවිශේෂී ඥානයක්. ඒ ඥානය බාහිර ශාසනයක කෙනෙකුට විතරක් නෙවෙයි මේ සම්බුදු සසුනේ වැඩිම ප්‍රඥාව ලැබපු බහදුතුන් වහන්සේ හැරෙනකොට උසස්ම ප්‍රඥාව යුක්ත වෙච්ච සරුවත් හාමුදුරන්ටවත් පිනුතුනේ කර්මය පිළිබඳව මේ තරම් පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. කර්මය කියන්නේ අචින්තනීය විෂයක්. සිතල අවසන් කරන්න බැරි මාතෘකාවක්. අන්නේ පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් ලබා ගන්නේ ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණයි. ඉතින් මේ ධර්මයේ තුල ත්‍රිපිටක ධහම තුල මේ මහා කම්ම විභංගේ ඥානය හැම තැනම ප්‍රකට වෙනවා. ඉතින් අප ශ්‍රද්ධාවන්ත නම් පින්නතුනි අපට පුළුවන්කම ලැබෙනවා මේ උතුම් ධහම තුල මේ ඥානයට යම්කිසි පමණකින් හරි අපට ඇත්තේ ඥානයෙන් ලැබෙන ප්‍රතිලාභය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා හැකිතාක් දුරට සිල්වත් වෙලා දානමය පින්කම් සීලමය භාවනාමය වශයෙන් පින්කම් කරන්නට ඕන. භාගතුන් වහන්සේ එදා ව්‍යංගපඤ්චක දේශනා කරනව කරලෝ ජීවිතේ සාර්ථක කරගන්න මොනවද කරන්න ඕනේ කියලා. එහෙදී උන්වහන්සේ සම්පatti කිහිපයක් දේශනා කරනවා. ඒ මොනවද? සද්ධා සම්පදා, සීල සම්පදා, ආචාර සම්පදා කියලා. බුද්ධ ධර්ම සංඝ කින පෙරවන් කරන ගිහිල්ලා සද්ධායෙන් කටයුතු කිරීමත්, ත්‍යාගවන්ත වීමත්, පරිත්‍යාගශීලී වීමත්, සිල්වන්ත භාවයත් කියන මෙන්න මේ කරුණ තුන පරලෝක ජීවිතයේ සඵල කරගන්න හේතු වන කරුණෝ කියලා දේශනා කරනවා. මෙහෙම දේශනා කරන භාගතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා වඩාත්ම ඉහළම ප්‍රතිඵල ලබන්න නැත්නම් සසර ගමන සම්පූර්ණ නිමාවටපත් කරන්න අප මේ මොහොතේ විඳින කිසියම් කායික මානසික දුක් සමුදායක් තියෙනවා නම් ඒ සියල්ලංගෙම නිදහස් වෙන මාවතත් උන්වහන්සේ ව්‍යංගපඤ්ච සූත්‍රයේ දේශනා කරනවා. ඒ තමයි උද්‍යම්බේ ගාමිනී පඤ්ඤා කියලා. හට ගැනීම නිරුද්ධ වීම නොනින් දැකීම. පින්නතනේ අපි ජීවත් වෙනවා බොහෝ කාලයක් මේ මනුස්ස ජීවිතේ. රැකී රක්ෂා කරනවා, ඉගෙන කියා ගන්නවා, ඥාති මිත්‍රාදීන් සලකනවා, දේපල ආදී මිලත ගන්නවා, ඇස් කන්න ආසාදීන් නොයෙකුදී ආරම්භ ලබනවා. මේ මොනවා කළත් පින්නතනේ අපේ ජීවිතේ කියන්නේ එක මොහොතක සිටවිලි මාත්‍රයක්. ඒ වර්තමාන සිත අතීතේ ඉඳන් මෙතෙන්ට ආපු එකක් නෙවෙයි. මේ මොහොතේ තියෙන සිත අනාගතයට යන හේකුත් නෙවෙයි. ඒ නිසා සියලුම දහම් කැටි කළා මුළු බුදු සමයේම හරය ගත්වතින් හරය පිනතුනි මෙන්න මේ වර්තමාන මොහොතට තමන්ගේ සීය සානුවන එකතු කිරීම. එහි ප්‍රතිඵලයේ විදියට හැම මොහොතෙම තමන්ගේ සිතක් හට ගන්නවා. ඒ හටගත් සිත මෙතනම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙන්න මේක නොනින් දකින්න පුළුවන්කම ලැබුණොත් අපට පින්නතුනේ මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අද අපි මහා බරක් ඔළුවේ දරාගෙන ඉන්නේ. අන්නේ මහා බරින් නිදහස් වෙන නම් පින්නතුනි ධම්මෝසද සමන්නති ඒ සම්පියත බික්කවෝ කියපු විදියට මේ ධර්මයේ නැවත මහා ඖෂධයයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අපේ ජීවිතයේහි මේ දුර්ලභ මනස ස්වභාවයක් ලැබපු සන සම්පත්තියක් ලැබපු බුද්ධිමත් මිනිසියෙකු විසින් වඩන්න තියනවා නම් ඒ වඩන්න තියෙන ඉහළම දේ තමයි අනිත්‍ය සංඥාව වැඩිම. ඒ වඩපු පමණට අපට රාගාදී අකුසල් දහමලින් නිදහස් වෙලා අපට පුළුවන්කම තියෙනවා සකුරාම දුකෙන් නිදහස් වෙන්න. ඉතින් මෙන්න මේකයි බුදුදහමේ හරය සාරය ගත්තොතින්. වෙනත් විදිහකින් කියනවා නම් සුගතිගාමි වෙන මාර්ගයේ විදියට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා බුදුහාඳුර දේශනා කළා. මොක්ෂ මාර්ගයේ විදියට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන් දේශනා කළා. ඒ ත්‍රිවිධ ශික්ෂාවත් ඊටම කෙටියෙන් ගත්තොතින් විවිධ වචන වලින් උන්වහන්සේ දේශනා කරනවා. සමථ විදර්ශනා වශයෙන්, සතිය සහ සම්පජඤ්ඤ වශයෙන්, ඒ වගේම චිත්ත භාවනා, පඤ්ඤා භාවනා වශයෙන්, සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනා ගාමිනී මාවත වශයෙන් විවිධ නම් වලින් භාගතුන් වහන්සේ මේ ධර්ම දේශනා කරනවා. කෙටියෙන් ගතොතින් පින්නතුනි යෝනිසෝ මනසිකාරය නැත්තම් ප්‍රඥාව. ප්‍රඥාව තමයි පඤ්ඤා නරණං රතනං කියපු විදියට මනුෂ්‍යයන් තියෙන ඉහළම රත්න විදිහට සැලකන්නේ මෙන්න මේ ප්‍රඥාවයි. එනිසා පින්නතුනි මෙන්න මේ ප්‍රඥාවෙන් අභිෂේක ලැබලා සියලු දුක් වලින් තම තම නිදහස් වෙනට මේ නිදහසේ පණිවිඩය අපේ ළඟම ඥාතීන්ට දායාද කරන ගමන් මතු පරපුරට මේ උතුම් සම්බුදු දහම සදහම් පණිවිඩය මේ උත්තම ශාස්ත්‍රවරයාගේ නිදහසේ පණිවිඩය රැගෙන යන්නට අපේ නෙත් දෙක පියවෙන කලින් අප විසින් කිසියම් මෙහෙවරක් ඉටු කළ යුතුයි. මං හිතන්නේ ඔබ යම් කිසි විදියක කටයුතු කරන අය ඉතින් ලෙස්ටර් බුද්ධ විහාරයේ දායක පිනතුන් විදියට ඔබ බොහොම සත්පුරුෂ පිරිසක් වශයෙන් අප හඳුරාගෙන තියෙනවා. ඉතින් ඒ සත්පුරුෂකම් දිනෙන් දින වැඩි කරගන්නට ඕන. ස්ථානයක දියුණුව ඇති වෙන්නේ ඒකට සමගිව කටයුතු කරමින් වඩාත්ම ආධ්‍යාත්මික දියුණුවක් වැඩි පිරිසකට සපුරාලන විදියට අපි කටයුතු කළ යුතුයි. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රථමයෙන්ම ආශිර්වාද කරනවා. Dear friends in Dhamma, dear venerable sir Bhante Saddhananda, in this moment we are celebrating the Buddha's birthday and his enlightenment. When we discuss Vesak day or Vaisakhya day, we especially celebrate the Buddha's birthday, his enlightenment and his passing away. We celebrate the very auspicious event of the Supreme Buddha, our Supreme Teacher. And you know, when we discuss the Buddha's message, when we discuss the Vesak day, we should understand Buddha's character, his message and his dispensation, Sambuddha Sasana. These three things should be understood by a person who is wise. And first of all, we should understand Buddha was born as a Bodhisattva on a Vesak full moon day in India. At the age of 35, the Bodhisattva attained enlightenment. He realized the world truth and he eradicated all the defilements, negative thoughts from his mind and he attained the supreme bliss of Nibbana. After that, for 45 years, as the Supreme Buddha, he explained his message to the world. You know, when we discuss Buddha's message, we should understand the summary of what the Supreme Buddha explained. All Buddhist doctrines can be summarized into three. One of them is what we should practice to succeed our immediate life, this life. Sometimes some people don't believe their next life. It doesn't matter. But everyone likes to succeed their immediate life, this life. Buddha explained the path how we succeed in this life. The Supreme would explain four qualities, four facts that we have to develop in this life. They are Uttana Sampada, the accomplishment of energy. The second one, Araka Sampada, the accomplishment of protection. We should protect what we earn hard. Next, we explain the accomplishment of good association. When we succeed our life, we should have good friends. Especially when we are at home, our parents are the good friends. That is why Buddha says, Maha Mittan Sake Gare. Our mother and our father are the best friend at home. Then, when we go to the society, we meet some friends. We should understand who the good friends are. We should associate with them. That is very important to succeed our this life. Next, Buddha says, Arakta Sampada, we should protect our wealth that we earn hard, the accomplishment of protection. These four things are very useful to succeed in this immediate life. Next, Buddha says, how we succeed our next life. You know, not only Buddhists, but many people believe next life. When we are going to succeed our next life, Buddha explained three qualities we should practice. With the understanding of the karmic law. Understanding the karmic law is very important in Buddhism at the beginning on the path of liberation. What is the meaning of the karmic law? It means whatever we do with intention, physically, verbally or mentally, we will have the same results. When our mind is polluted, our actions are not good, then results are not good. And also, if our mind is pure and calm, our activities are correct, the results are fruitful. If we have this understanding, we always try to overcome negative thoughts from our mind, and also we try to develop positive thoughts in our mind. That is very important. The next thing that Buddha explained, you know, in this level, when we are going to succeed our next life, we have to practice three qualities, dana, sila, and bhavana. Dana means practicing generosity. When we offer something to others, our mind is very pure and calm. And also, the second one is sila, or virtue, moral conduct, discipline in our speech and behavior. That is also very important to succeed next life, not only next life. When we have practiced virtue or discipline, it helps us to succeed in this immediate life too. The third meritorious act is that bhavana or mental culture, meditation. Generosity, virtue and meditation are the three meritorious deeds that the Supreme would explain to succeed our next life and this life itself. Finally, Buddha explained the highest quality that a wise person can practice, Udiyabhyagamini Panya, reflecting on impermanence. What is the meaning of impermanence? Our body and mind always changes. Every moment, our body arises and ceases. Not only that, our mind every moment arises and ceases. If we have this understanding, we don't catch anything as permanent, as myself. Then we can overcome attachment and detachment as well. It means we are free from suffering. Nobody or nothing can disturb our peace of mind. This is the highest teaching or doctrine what the Supreme Buddha explained in his 45 years. And here we discussed in first what the Buddha's message is shortly. And when we discuss the Buddha's message, we should understand the three refuges, the triple gem, Buddha, Dhamma, and Sangha, and also five precepts, and the mindfulness. These three things are very important when we go forward. In short, what the Buddha explained in his 45 years is that the way how we purify our mind. In short, Buddha explained the path how we purify our mind. Even though we are very educated, even though we are very rich, even though we have a lot of friends and relatives, if our mind is polluted with negative thoughts, everything that we earned is useless. That is why the main point of Buddhism is that the path how we purify our mind from negative thoughts. Here, Buddha describes the negative thoughts that disturb our peace of mind. We have a lot of developments, negative thoughts, unwholesome mental states that disturb our peace of mind. All of them can be summarized in three stages. They are lobha, dosa, and moha. Lobha means greed or lustful desire. Dosa means anger or ill will. Moha means ignorance or delusion. The more we purify our mind from these negative emotions, greed, anger, and delusion, the more we are happy. Buddha describes little by little how we purify our mind. When we are going to purify our mind, very first step is that practicing generosity. Little by little, we should develop the quality of generosity, offering something to others. You know, if you learn at home, if you study at your school, if you can offer something to others, please try to practice it. Whenever you practice generosity, your mind is so pure and calm. The next thing is sila. Sila means discipline in our speech and behavior. When we practice five precepts, Buddha explained, we can overcome anger and fear. What are the five precepts? Five precepts means the regular virtue that the Buddhism explains. These are the moral conduct, moral behavior. What they are? The very first one is Panatipata Veramani Sikkhapadan Samadhiyami. Abstaining from taking life. The second one, Adinnadana Veramani. Abstaining from stealing. The third one, Kame Sumichachara Veramani. Abstaining from sexual misconduct. Fourth one, Musavada Veramani. Abstaining from false speech. Fifth one, Suramere Majapamadattana Veramani. Abstaining from intoxicating drinks and drugs causing heedlessness. See here, if someone can practice these five precepts, he donates fearlessness for the society. If someone can practice these five precepts, it means he never gives fear and anger to the society. If someone can practice these five precepts completely, he can live anywhere without fear and anger. That is why the Supreme Buddha says, these five things help us to overcome baya verava. Baya means fear. Vera means anger. Everyone likes to live without fear and anger. This is the path that Buddha explained. Everyone likes to live happily. You know, if we can practice with this path, our life is so beautiful. Our home is so beautiful. Our society, our country, our continent, our world is a beautiful place. And practicing five places is the second step in Buddhism. The very first one is practicing generosity. The second one is five places. The third one is bhavana. In short, practicing loving kindness, metta bhavana. When we say, some researchers of psychiatrists, what they explain to overcome stress, for stress management, they always recommend us to practice loving kindness. Most of people in the world are stressed because of anger. If we can overcome anger, we can overcome more than 50% stress from our mind. That is why the Supreme Buddha explained us, Yantam santam padam abhisamecha. He who wishes to attain the peace of mind, Sabbe sattha bhavantu sukhinattha, should think that may all beings be well, happy and peaceful. When we practice loving kindness meditation, first of all we can think, may all beings at home be well, happy and peaceful. May all beings in this city, in this country, in this continent, in this planet, in this solar system, in this galaxy, in this universe, may all beings be well, happy and peaceful. When we contemplate on this spiritual energy again and again, we can develop our spirituality. We can purify our mind from negative thoughts, not only from anger, but we can overcome lust, greed, conceit. We are able to overcome these negative thoughts which disturb our peace of mind. That is why Buddhism always explains us to practice the meditation of loving kindness, metta bhavana. On this Buddha's birthday, Vesak full moon day, this is the way how we can pay our gratitude to the Supreme Buddha. Practicing dana, sila and bhavana. This is the way how we can pay our gratitude to the Supreme Buddha and his noble disciples as well. The more we practice these qualities, little by little we are able to purify our mind from greed, anger and also delusion. Especially, finally Buddha says, the path how we completely eradicate our negative thoughts with ignorance or delusion. The path is that practice in mindfulness. Mindfulness means awareness of our body and mind. This is the highest quality in Buddhism. Buddha says, practicing mindfulness is the highest quality, the only path for the purification of beings. Sattanam visuddhiya. Soka pariddhavana samati kamaya. Practicing mindfulness is the only path for the getting rid of suffering. Nyaya sadhigamaya. Practicing mindfulness is the only path to attain, gain knowledge. and also Nibbana Sasakiriyaya. Practicing mindfulness is the only path for attaining enlightenment. According to this advice, we can see the main doctrine, the main teaching in Buddhism is that practicing mindfulness. When we see some experiments of psychiatrics, they especially explain two qualities to practice us. What they are. One of them is, as I mentioned before, practicing loving kindness, metta bhavana. The second one, sati or mindfulness. Loving kindness and mindfulness are the main teachings or main techniques that psychiatrists use to recover their patients for stress management. In this situation, we can understand in the current society, a lot of educators have experimented, have discovered the importance of practicing loving kindness and mindfulness. As Buddhists, as intelligent persons, you are so lucky. You have received this sublime message, what the Supreme would explain before 2600 years ago. Our Supreme Teacher, the Supreme Buddha, has discovered and explained everything that we can practice who are in this 21st century. In this situation, we should understand the Buddha's message in short. Especially, practicing five precepts, practicing loving kindness, and practicing mindfulness. These three things can be practiced by anyone, regardless of any their differences. As their religion, country, ethnic group, gender, without any differences, anyone in the world can practice these three qualities. If someone can practice these three qualities, what they are, five precepts, loving kindness, and mindfulness, we can see the results in this immediate life. Day by day, we can overcome our inner negative emotions, unwholesome mental states, lobha, dosa, and moha. Lobha means greed, attachment, haughtiness, or lust, or lustful desire. Dosa, anger, or ill will. Moha means ignorance or delusion. We are so fortunate now. We know the way, how we develop our mind, how we eradicate negative thoughts from our mind, and also how we purify our mind from negative thoughts by practicing five precepts, loving kindness and mindfulness. Day by day, we can go forward. I think it is better to practice at this moment some meditation techniques with our children. Especially, we respect our next generation, new generation, our children. You are so fortunate. You have received this sublime truth of the Supreme Buddha. Now we know a lot of things in Buddhism. We are going to practice some meditation techniques at this moment. Please get ready for practicing some meditation techniques. First of all, we contemplate on five precepts that we have already practiced. Next, we are going to practice loving kindness meditation, and if we have enough time, we hope to practice Buddhanusati Bhavana, the contemplation of the qualities of the Supreme Buddha. Finally, we are going to practice breathing meditation with mindfulness. Okay, dear friends in Dhamma, kind devotees, dear children, please take a seat as you are comfortable, especially if you can sit on the floor, it is better. If it is not comfortable for you, you can take a chair or something. But I think it is very easy and comfortable way to sit on the floor with a meditation posture. And now I am going to investigate. I am going to investigate myself, my body and mind, my character. At the same time, I am going to purify my mind from negative thoughts, unwholesome mental states. Okay, please take a seat as you are comfortable and keep your body straight and keep your right hand on the left hand, please. Relax your body. And keep your attention around the nose or upper lip. And please be aware of your body posture, that you are sitting on the floor or chair. From your legs to head, please be aware of that. Now I keep my mind around the nose or upper lip. Now I am going to contemplate on my character, my discipline in speech and behavior. I undertake the training tool, abstaining from taking life. I don't kill any being in this world. I give fearlessness to everyone in this world. I undertake the training tool of abstaining from taking life. I undertake the training role of abstaining from taking life. So I don't steal anything from others. I undertake the training rule of abstaining from stealing. I don't steal anything from others. I abstain from sexual misconduct. I behave a very pure life with the control of my senses. I don't tell any lies. I abstain from false speech. I abstain from intoxicating drinks and drugs causing heedlessness. Always, I trained in these five places. I always try to abstain from these five things. Killing beings, stealing, sexual misconduct, false speech, and intoxicating drinks and drugs. I spend a pure life that nobody hurts. As a result of practicing these five precepts, I offer to the world fearlessness and loving kindness. It helps me to live without anger and fear. I always try to practice these five precepts. Abstaining from killing beings, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs. I am so happy. I have a good character. I don't disturb anyone or anything. I spend a very innocent life. While I was practicing this path, I always encourage my relatives and friends to practice this path, the five precepts. Panchasila. These are the primary human qualities that anyone can practice regardless of any differences. I always practice these five precepts as a good human being. I am a very good person in this society. I always offer fearlessness and loving kindness to the society and the world. Sadhu, sadhu, sadhu. Okay, dear friends in Dhamma, first of all, we practiced a meditation technique in Buddhism. It says in Buddhism as Sila, Silanupassana, contemplating on virtue. This is also one of the meditation techniques that the Supreme Buddha explained in his 40 meditation samatha techniques. When we contemplate on our virtuous life, correct life, it helps us to purify our mind. It helps us to concentrate our mind at the moment with a positive thought. That is why we practice Sila Anusati Bhavana, the contemplation of virtue for our inner peace, for the concentration of our mind, for the stillness of our mind, and also the other meditation technique that the Supreme Buddha always emphasizes, the loving kindness, metta bhavana. Metta bhavana means we think always, may all beings be well, happy and peaceful. We mostly suffer because of anger. Anger is one of the main reasons that disturb our peace of mind. If we are clever to overcome anger from our mind, we can overcome a lot of negative thoughts from our mind. Many negative thoughts arise because of anger. If you are clever to develop mindfulness and loving kindness again and again, it helps us to purify our mind, and also it helps us to develop good qualities in our life. That is why the Supreme Buddha explained the importance of practicing loving kindness on the path of peace of mind. Now, we are going to practice loving kindness meditation. First of all, you can change your posture and take a rest for your body. First of all, we should think the importance of practicing loving kindness. When we think, may all beings be well and happy, if we have anger in our mind, little by little, it goes away. It has no space in our mind. Anger has no space in our mind when we practice loving kindness, thinking thus, may all beings be well, happy and peaceful. Okay, for that, please get ready for practicing loving kindness. And please relax your body. And keep your body straight. And keep your right hand on the left hand. Be aware of your body posture, please. And please keep your attention around the nose or upper lip. I keep my attention around the nose or upper lip and the present moment. Now I am going to spread loving kindness to everyone who are around me. May all beings at this home be well, happy and peaceful. May all beings at this home attain the final bliss of liberation. May all beings in this city be well, happy, healthy and peaceful. May all beings in this city attain the final bliss of liberation. May all beings in this province be well, happy, healthy and peaceful. May all beings in this province attain the final bliss of liberation. May all beings in this country be well, healthy, prosperous and peaceful. May all beings in this country attain the final bliss of liberation. May all beings in this continent, the Europe, be well, happy, healthy, prosperous and peaceful. May all beings in this continent, the Europe, attain the final bliss of liberation. May all beings in this planet, the Earth, be well, happy, healthy, prosperous and peaceful. May all beings in this planet attain the final bliss of liberation. May all beings in this solar system be well, happy, healthy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this universe be well, happy, healthy and peaceful. May all beings in this universe attain the final bliss of liberation. May all beings in this entire world be well, happy, healthy and peaceful. May they attain their final bliss of liberation. I see them all over the world, all the universe, like my family, like my friends, siblings, children, and friends. I have no enemies anywhere, anytime. All of them are my friends. I wish them always to succeed their life. I wish their success everywhere, every moment. I see them all over the world like my children. I spread loving kindness to everyone who are in this universe. May all beings be well, happy, healthy, and peaceful. May they attain the final bliss of liberation. Day by day, I increase the duration of practicing loving kindness to everyone in this world for my inner peace. Day by day, I purify my mind from anger and other delusions by practicing loving kindness, by spreading loving kindness to everyone, those who are in this universe. May all beings be well, happy, healthy, prosperous and peaceful. May they attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. Dear friends in Dhamma, at this moment, you are listening to Buddha's message, and also at the same time, you practice some qualities what the Buddha explained. As I mentioned before, all Buddhist doctrines focus on our happiness, inner peace. Our happiness depends on how far we have purified our mind from negative thoughts, such as greed, anger, and delusion. By practicing generosity, we are able to overcome greed or attachment. By practicing five precepts and loving kindness, we can overcome anger, which disturbs our peace of mind. And also, the Supreme Buddha specially explains the path how we overcome ignorance or delusion, avidya, or moha in Pali. Avidya means delusion. It says the unknowing of the nature of the world. We experience the world through our senses, through our six senses, such as eye, ear, nose, like that. Even though we think there are a lot of things in this world, we have only one experience at once. When we see something, our entire world is the form at the moment. When we listening to something, at the moment our entire life is with that sound. When we think something, at the moment our entire life is with that thought. In this situation, our entire life is the present thought. Even though we think a lot of things happened in the past, a lot of things will happen in the future, actually we focus everything at the moment, in the present moment. In this situation, we have only the present moment. If you are able to succeed the present thought with mindfulness and mindful meditation, it means we are able to succeed our entire life. How do we succeed the present thought? The very first thing is we should be aware of our body and mind at the moment. Finally, we have to be aware of only our mind. Not only awareness of our mind, but at the same time, we reflect on impermanence, what happens to our mind. Our mind, every moment, arises with the conditions, it immediately ceases without remaining anything. The present experience, the past experience didn't come to the present. The present experience will not go to future. The present thought that we experience at the moment arises and ceases at this moment. If you are able to see this reality with mindfulness, our mind doesn't depend on anything or anyone outside. At the moment, our mind completely depends on insight, wisdom. It means nobody or nothing outside is able to disturb our peace of mind. The highest quality that a person, that a wise person can practice is mindfulness, what the Supreme Buddha explained. Hence, now we are going to practice mindfulness for a while. I think you are also interested in practicing mindfulness. When we are going to practice mindfulness, we use a very special meditation technique in Buddhism, Anapanasati yoga, breathing meditation. When we practice Anapanasati bhavana or breathing meditation, we contemplate on breathing in and out. Breathing is the main process, main activity of our life. We receive this breath from our mom, from our mother. Whenever we practice breathing meditation, developing our mindfulness, it means we pay our gratitude to our mother who gave us this valuable birth. Not only that, at the same time, we respect the Supreme Buddha. We pay our gratitude to the Buddha and the Mahasangha as well, who explained and protected this valuable message to the new generation. Therefore, little by little, we develop our mindfulness using breathing meditation, Anapanasati Bhavana. Okay, please get ready for Anapanasati Bhavana. All Buddhist meditation techniques help us to purify our mind. The reason is that our happiness, inner peace, completely depends on how far we have purified our mind from negative thoughts. That is why we always try to practice meditation techniques in our life. In the current society, a lot of wise people, even though they are not Buddhists by birth, they practice meditation techniques. But actually, unfortunately, they know a few things in meditation. But we are so fortunate. As Buddha's disciples, we know a lot of things about meditation and also what the path is. Clearly, we can understand and we can develop this meditation technique little by little. Okay. If you need, you can change your posture and you can have a rest for your body a few seconds. And also again, keep your body straight, relax your body, and keep your right hand on the left hand, please. Close your eyes gently. Now, I am going to practice breathing meditation. Anapanasati Bhavana. This is the main meditation technique that the Supreme Buddha explained. First of all, I am aware of my body posture from my legs to head. And I keep my attention around the nose or upper lip at the present moment. When I breathe in, I know that I am breathing in. When I breathe out, I know that I am breathing out. I contemplate on my very natural breathing, in and out. Breathing in, breathing out. Breathing in, breathing out. Breathing in, breathing out. When I breathe in long, I know that I am breathing in long. When I breathe in short, I know that I am breathing in short. With the awareness of short and long breathing, I am breathing in and out. And I keep my attention around the nose or upper lip with inhalation and exhalation. breathing in, breathing out. I am breathing in, sensitive to the entire body. I am breathing out, sensitive to the entire breathing body. Breathing in, breathing out. I am breathing in, calming the entire body. I am breathing out, calming the entire breathing body. Breathing in, breathing out. Every moment, my body changed, my mind also changed. My body arised and seized every moment. My mind also arised and seized every moment. Everything is impermanent. Everything is subject to decay. My entire life is the present thought. That present thought every moment arises and ceases. The previous mental state or thought didn't come to the present. The present thought will not go to future from the present. The present experience or the present thought arises and ceases at the moment. My entire life is the present thought that is impermanent, that always arises and ceases. Arising, ceasing, arising, ceasing. Arising, ceasing. Whenever I reflect on this impermanence which happens to my body and mind, at the moment my mind is not fixed anything or anyone outside. My mind completely depends on my present mindfulness or wisdom. It means I am away from suffering. This is the freedom. This is the liberation. This is the enlightenment what the Supreme Buddha explained me kindly. Day by day, using these meditation techniques, in one side, I increase the duration of concentration, keeping my attention at the present moment with stillness of my mind. And also, I increase the duration of reflecting on impermanence, anicca sanya, inside meditation. My success, spiritual success, completely depends on reflecting on impermanence which happens to my mind at the moment. According to the message of the Supreme Buddha, therefore, I always try to keep my attention in the present moment. At the same time, I contemplate on impermanence which happens to my mind every moment. My mind is not alone. It is with other four aggregates such as rupa, forms, vedana feelings, sanya perception, sankhara mental formations, and vijnana consciousness. These five things arise together, they cease together. These five things cannot be divided. Those five aggregates, every moment, arise and cease. My entire life is the arising and ceasing of these five aggregates. Arising, ceasing, arising, ceasing, arising, ceasing. Sambe sankhara anicca yada panyaya pansati atha nindindati dukkhe esa maggo visuddhiya. All conditioned things are impermanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe sankhara dukkhati yada panyaya pansati atha nindindati dukkhe esa maggo visuddhiya. All conditioned things are suffering or dissatisfactory. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe dhamma anantati yada panyaya pansati atha nindindati dukkhe esa maggo visuddhiya. All phenomena are selfless. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sadhu, sadhu, sadhu. Dear friends in Dhamma, dear children, I think you have some idea what Buddhism is. As I mentioned before, all Buddhist doctrines can be divided into three in some way. What they are: practice in five places, practice in loving kindness, and practice in mindfulness. These three things can be practiced by anyone, regardless of any differences, such as their ethnicity, religion, country, gender, etc. Practicing five faces, loving kindness, and mindfulness. Day by day, we should try to go forward by practicing these three teachings, what the Buddha explained. At the same time, we should give this message to others too, especially our close relatives and friends, and also to the world. The reason is that anyone can practice these three things without changing their religions. And also, they can see the immediate results in this life. One of the qualities of the Dhamma, what the Buddha taught, is that sandhittiko, visible results, and also akaliko, immediately effective. When we practice these qualities day by day, we can see the results. Day by day, we purify our mind, we make good friends, we go forward earning money, achieving our educational goals, and also we can see our inner peace. Our mind is so pure and calm, very present, and also we have no regrets. Nobody can criticize us because we have a good character. Since we always practice five faces, we have good discipline in our speech and behavior. We have no mistakes in our life because we always do or speak something, reflecting on it again and again, whether it is correct or not. Our supreme teacher advised us very kindly that when you speak something, when you behave something, you should think again and again whether it is correct or not, whether it is appreciated by the wise or not. That is the measurement. If we have this attention, we don't have misbehaviors. Even we don't have mistakes in our life. And also we are honored in the society. We are a useful person in the society because always we help others. Always we don't disturb others. We don't give fear or anger to the society. We always offer the society fearlessness and loving kindness. We spread loving kindness and fearlessness to the world. Then our life is so important. Our life is so valuable. Then we are valuable people in this world. Then our parents also can be proud of their children because they have made good children, and also they also can be happy when they think about their children. Not only our present mothers and fathers, but Buddha explained, when we have a good behavior, when we purify our mind, our previous mothers and fathers who are in another world, they also look at us and also they are happy with our good behavior. According to the discourse of Ākāṅkheya, which comes in Madhyama Nikāya, Buddha says, when we have a good behavior, our previous parents who fed us in our previous lives, they are happy when they think of their children. And our duty is not only make happy our this parents, this life parents, but our previous life's parents too. That is very important. And in this moment, you can be happy. You are listening to the Buddha's message on this Vesak full moon day, celebrating the Buddha's birthday, his enlightenment, and his passing away. As Buddhist followers, these three incidents of the Buddha's spiritual life are very important. We practice good things on this day, not only on the Vesak full moon day. If we are mindful, if we practice loving kindness, if we practice five graces, every day is a Vesak full moon day. Then we can make every day Vesak full moon day. That is the purpose of the Supreme Buddha. That is the purpose of the Sangha who protected this message, who handed over this message us. When we practice this path, actually, this is the real way how we can pay our gratitude to the Buddha and his noble disciples as well. Okay, I appreciate your kind attention. After a few minutes, we are going to offer the Buddha Puja to the Supreme Buddha as lunch. And you also can participate to the Buddha Puja with the monks and other devotees. Wishing the all the best of your life, I would like to summarize my sermon in English. Later, I will explain something in Sinhala too. On this Vesak full moon day, specially we celebrate the Buddha's enlightenment. Buddha says that, don't think this message is like a message of a teacher who passed away. When we listening to Dhamma, when we practice Dhamma, we can see the Buddha through practicing Dhamma. And also Buddha says, your Dhamma pasati, so mam pasati. He who sees the Dhamma sees the Buddha. And also, he who sees the Buddha sees the Dhamma. And also Buddha says, your parisampada pasati, so Dhamma pasati. He who sees the dependent origination sees the Buddha. He who sees the Buddha sees the dependent origination. That is also very important. By practicing this path, day by day, we can understand the Buddha's message. For that, I wish you all the best. Samma Sambuddha Saranaya. Hondai Sraddhavanta Pinnathuni. දැන් අප බලාපොරොත්තු වන්නේ භාගවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සූදානම් කර තැන්පත් වෙලා තියෙන මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ භාගවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට අප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමක් පූජා කරනකොට අපි කල්පනා කරන්නේ බුදුහාමුදුරු ජීවමාන වැඩ සිටිනවා කියන ආකල්පය. මේක පින්නතුන බෞද්ධ සාහිත්‍යයේ තහම වැදගත් දෙයක්. භාගතුන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ සදාම් පණිවිඩයත් මේ ශාසනයත් මියගිය වූ ශාස්ත්‍රවලින්ගේ පිරිනවන් පාපු ශාස්ත්‍රවලින්ගේ ශාසනයක් කියලා හිතන්න එපා කියලා. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නෙ, මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නෙ. භාගවත් බුදුරජාණන් වහන්සේට තියෙන හැම පූජාවක් අවස්ථාවකදීම අපි කල්පනා කරන්න ඕන මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කරන පූජාවක් කියලා. ඒක අපි වගේ සාමාන්‍ය විතරක් නෙවෙයි. ඔබ ඇතැම් වෙලට අහලා තිය ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ රහත් භාවයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා කියලා හිතලා වැඩ සිටිනවා කියන ආකල්පයෙන් භාගවත් වහන්සේ වෙනුවෙන් උණු පැන් සිසිල් පැන් ආදී ආහාර ආදී පූජා කළ බව සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි රාත්‍රි අවස්ථා ගානකදී ගිනුමක් පත්තු කරගෙන උන්වහන්සේ ජේතවනාරාමයේ ගන්ධකුටිය වටේ ඇවිදිමින් භාගවත් වහන්සේ ඇතුළු කුටියේ වැඩ සිටිනවා කියන ආකල්පයෙන් උන්වහන්සේට ආරක්ෂාව සැලසපු ආකාරයක් දැක්වෙනවා. පින්වත්නි කොයි තරම් සංවේදී සංවේදී කාරණයක්ද කියලා අපට ඒකම තේරෙනවා. ඉතින් ඔබ මේ විහාරස්ථානයේ සම්බුද්ධ පූජා පවත්වන අතරේදී පිනදුන පුළුවන් නම් තමන්ගේ නිවසේ ඉඳගෙනමත් බුද්ධ පූජාව සූදානම් කළේක පූජා කරන්න ඒවත් සිදු කරන ගමන් විශේෂයෙන් මේ විහාරස්ථානයේ සිදු කරන සම්බුද්ධ පූජාව ඔබේම ලෑතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බාහිරතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වන දවසේම එදා සුජාතාවගේ ලැබුණු දාණය වගේ සුජාතාව පිළිගන්නපු දාණය වැළඳුව වගේ කියලා හිතලා භාගතුන් වහන්සේ ජයසිරි මහ බෝධීන් වහන්සේ අභිමුව වජිරාසනයේ මත සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතේම වැඩ සිටිනවා කියන බලවත් ශ්‍රද්ධාව ඇති කරගෙන මේ සියලු පූජා ද්‍රව්‍යයන් අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය ලෝක සියලු සත්‍යයන්ට නිරෝගී භව දිගාති සම්පත් පිණිස හේතු වේවා. මේ සියලු පුණ්‍ය ධර්මයන් ලෝක යම්තා සත්‍යයන්ින් අපේක්ෂාවෙන් සිටිත්නම් ඒ සියලු සත්‍යයන්ට මේ පින පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා කියන පැතුමෙන් අපි කවුරුත් එකට ගාථා කියමින් සම්බුද්ධ පූජාව පවත්වමු. Dear friends in Dhamma, kind devotees, children, now we are going to offer these items to the Supreme Buddha. At the same time, we contemplate on the qualities of the Supreme Buddha. The Buddha developed his mind to the maximum level with compassion and wisdom. He was the person who developed his mind to the maximum level with compassion and wisdom. His all qualities are included into 9 qualities. Such indeed the exalted one, worthy, arham, supremely enlightened, Samma Sambuddho, Vijayatam Sampanno, endowed with knowledge and virtue, Sugato, well born, known of the world, Lokavidu, Anuttaran, Anuttaro, Purisadam Sarati, incomparable tenor of persons to be tamed, Sattadeva Manusthanan, the supreme teacher of deities and men, Buddha, enlightened and exalted Bhagava. Contemplating on these noble qualities of the Supreme Buddha, we are going to offer these items to the Supreme Buddha's noble qualities. By the power of his spiritual energy, may all beings be well, happy and peaceful. May our departed relatives also receive this spiritual energy. May they enhance their spiritual energy. May they also attain the final bliss of liberation. With that intention, let's recite the Gatha to offer these items to the Supreme Buddha. Sadhu, Sadhu, Sadhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā ඉතිසිතෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මන බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුඛතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධිම් බුද්ධ රූපං සකලං සදා ගණසාරං පදින්තේන දීපේන සමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් ගණ්ඩ සම්භාර යුන්තේන දෝපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්නගන්ධ ගුණෝපේතම් ඒතම් කුසුම සන්තතිම් පූජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන නේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යථා ඉදං මේ කායෝ තථායාති විනාශ භාවං අදේවාචේතුනෝ බන්තේ පානියං පරිඛන්තිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්තම අදේවාචේතුනෝ බන්තේ භෝජනං උපරිඛන්තිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්තම අදේවාචේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්ඡයං කමනේ බන්තේ බෝරිපඤ්ඤ තථාගත කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්ඡයං කමනේ ධම්ම සන්දෙන්තික අකාලික කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අඤ්ඤයං කමනේ සංඝ සුපටිපන්න අනුන්ත සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේ සදහවත් වෙනතුනේ ඔබ අද දින විහාරස්ථානයේ සම්බුද්ධ පූජා පවත්වනවා කියන ආකල්පය ඇති කරගෙනම මේ පින්කමට සහභාගී වෙන්න. ඒ අතර විහාරස්ථානයට ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය ඔබරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දානයත් මේ බලාගෙන ඔබ හැමදෙනාම හිතන්න මගේම දෑතින් මගේම ස්වාමීන් වහන්සේල වෙනුවෙන් මම කරන පූජාවක් කියලා හිතලා සතුට සිතින් මේ පූජාවට සහභාගී වෙන්න. ඒ සෝදානම් කරපු දාන වස්තුව සැරියුත් මොගලන් මහරහතන් වහන්සේලාගෙන් හැමදෙන නියුතුම් සම්බුද්ධ ශාසනය සෝභමාන කර සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් පූජා වේවා පූජා කරමු කියලා අපි සාදෝ කියලා දානයක් පූජා කරමු. සාදෝ සාදෝ සාදෝ. හොඳයි පින්වතුනි, මේ අවස්ථාවේදී ඔබ වෙසක් පොහොය නිමිති කරගෙන තමන් ඉපදෙච්ච රටෙන් බොහෝ දුර බැහැර හිටියත් අපි කවුරුත් එකතු වෙලා මේ ඊටාම වැඩගත් පින්කමක් අද දින සිදු කරේ. උසස් පීඩක පීඩලින් අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කළා, භාවනා කළා, සම්බුද්ධ පූජා පැවැත්තුවා, මහා සංඝරත්න වෙනුවෙන් දානය පූජා කළා. ඉතින් විවිධ ආකාරයෙන් මේ පින්කම රැස් කරමින් මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන පින්තුනි අපේ මානසික සැනසීම. ඒ මානසික සැනසීම තීරණය වන්නේ අපි කොයිතරම් දුරට අපේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය අඩු කරාද කියන කාරණය මත. ඉතින් ඔබ බොහොම වෙලෙ සමාහසි වෙලගෙන කියාගෙන අධ්‍යාපනයේ උඹ දුරන් ගිහිල්ලා තමන් ඉපදෙච්ච රටේනොත් බොහෝ දුර බැහැරක් ඇවිලෙන පින්නතුන්. ඉතින් මේ ඔබ හැමදේම කළාට කරන්නේ කලේ මානසික සැනසීම බලාපොරොත්තු වෙන. ඉතින් තමන් ලබාගත්තු අධ්‍යාපනය ධනෙ විතරක් ඒ මානසික සතුට සඳහා හේතු වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මේ උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේගේ ධර්මය අනුගමනය කළා. හැකිතා දුරට තමන්ගේ තියෙන ලෝභය, තමන්ගේ තියෙන අනිත්‍ය පිළිබඳ තියෙන අමනාපය මුලාව දුරු කරගෙන මේ සඳහා හේතු වන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයන් සිදු කරගෙන තමන්ගේ හිත පිරිසුදු කරගත්ත පමණටයි තමන්ට මානසික සතුට තියෙන්නේ. ඉතින් අපේ ජීවිත තුළ හැකිතා දුරට දානමය පින්කම් සිදු කරන්න, අනිත් අය සිදු කරන දානමය පින්කම් වලට හැකිතා සතුරු සිතින් සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒ අතර දිනෙන් දින මෛත්‍රී භානාව වඩන්න. ටිකෙන් ටික නමුත් මෛත්‍රී වඩන කාලය වැඩි කරගන්න. ඔබ මේ දින කරන පරිත්‍යක්‍රම ඔබේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. එදිනෙදා කටයුතු වා සාර්ථක වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගෙදර සමගිය, රැකි රක්ෂා කරන ස්ථානවල දියුණුව, හිත මිතුරන්ගේ සමගිය, ප්‍රසාදය මෙවන් දින වෙලා තමන්ගේ රූප සම්පන්නිය ලස්සන වෙලා, කණහඬ මිහිරි වෙලා, දිගාසිරි සම්පන්නිය වෙලා තමන්ගේ වාහනය සඵල කරගන්නට මේ මෛත්‍රී භාවනාව තමන්ට උපකාරී වෙනවා. ඉතින් ඒ සියල්ලටම නිත්‍ය සීලවල පංචශීලය තමන්ට ලොකු උපකාරයක් වෙනවා. ඉතින් දාන ආදී පින්කම් සිදු කරමින් පංචශීලය රකිමින් මෛත්‍රී භාවනා වඩන අතරේදී පින්නතුනේ හැකිතාක් දුරට ආනාපානසති භාවනාව උපයෝගී කරගෙන සතිමත් බව වඩන්න, සතර සතිපට්ඨානය දියුණු කරන්න. ඉතින් නිවන් දැකීම සඳහා ඒකායන මාර්ග විදියට බුද්ධ ඥානය අවබෝධ කරගෙන ලෝකේ අනාවරණය කරපු ප්‍රධානතම ඉගැන්වීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රය දැක්වෙන විදියට ඒකායන වික්‍රයම් මග්ගෝසසාන විසුද්ධිය සත්‍යගේ පරිසුද්ධත්වය සඳහා සෝම පරිද්දවන සමතික්‍රමාය සෝම පරිද්දවයන්ෙන් දුර වෙනකල් දුක් දෝමනස්තරෙන් දුර වෙනකල් ඥානය ලබන්නකල් නිර්වාණය සාක්ෂාත් කරගන්නකල් භාගතුන් වහන්සේ දේශනා කරපු ඉහළම ඉගැන්වීමයි පිළිසුනේ සතිපට්ඨානය කියලා කියන්නේ. ඉතින් එහිදී අප තුළ තියෙන කය වචනය දෙක නැත්නම් සිත සහ කය දෙක වෙනත් විදිහකින් කියනවා නම් කය වේදනා සිත සහ සිතිවිලි කියන මෙන්න මේ හතර තුළ උපරිම ලෙස සිහිය පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ අතර මේ කය තුනේ ආහාරය නේද? ආහාරය නිරුද්ධ වීම මේ ශරීරය නිරුද්ධ වෙන දෙයක් නේද කියලා ශරීරය දෙස නෝනින් බලන්න. වේදනා හටගත් ස්පර්ශය නිසා ඒක ඒ ස්පර්ශය අනිත්‍ය දෙයක්, ස්පර්ශය නිරුද්ධ වීමත් එක්කම වේදනාව නිරුද්ධ වෙන දෙයක් කියලා අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලන්න. සංඥාව හඳුනා ගැනීම. හඳුනා ගැනීමත් සිදුවන ස්පර්ශය නිසා ස්පර්ශ නිරුද්ධ වීමෙන් හඳුනාගත් දෙයක් තිබුණ නැතුව නිරුද්ධ වෙනවා. ඒකත් අනිත්‍යයි. ඒකත් අනාත්මයි කියලා බලන්න. ඒ වගේම විඥාණය නාම රූප නිසා හටගන්න විඥාණය නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. ඒක අනිත්‍ය දෙයක්, ඒක අනාත්ම දෙයක් කියලා නොනින් දකින්න. ඒ වගේම චේතනා සංඛාර ස්පර්ශයෙන් සාහට ගන්නවා. නැත්නම් මානසිකාර නිසා හට ගන්න. මේ චේතනා ඒ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන අනිත්‍යතාවය යුක්ත දෙයක්, අනාත්මතාවය යුක්ත දෙයක් කියන එක නොනින් දකින බුරු වෙන්න. අවසාන දින තුනේ මේ සියලුම ආධ්‍යාත්මික ධර්මයේ අග්‍රතම ඵලය තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය මේ මොහොතේ හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ යථාර්ථය නොනින් දැනගෙන, සුතමේ ඥානයෙන් අහලා දැනගෙන, චින්තාමේ ඥානයෙන් වඩලා, සමථ දර්ශනවත් ඉපස්සේ භාවනාමේ ඥානෙ විදියට ප්‍රත්‍යක්ෂ කරගන්න මේකයි පින්තුනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුළු කල්පයක් තුළ ලෝකෙට දේශනා කරන අතිමත් සදාම් පණිවිඩය. ඉතින් මෙන්න මේ පණිවිඩය ඉගෙන ගන්නට, භාවිත කරන්නට, එයින් ප්‍රතිඵල ලබන්නට තමයි අපි මේ බුද්ධෝත්පාද කාලයක ශ්‍රද්ධාවන්ත අම්මගසාන්තගේ දරුව වෙන මේ ලෝකෙ ඉපදුනේ. ඒ ඉපදෙලත් නොයෙකදී කරදෙන සම්බාධක වසන්නත රෝගාගාරද ලෝකෙට ඇති වුණා. අපේ නිවසේ ඉඳගෙන මේ සත්‍යන ප්‍රතිලාභය තමයි ලැබෙන්නේ. තමගේ මේ කුසලයේ තියෙන ප්‍රබලත්වය නිසා පින්තුනේ. මේක මොහොතකටවත් අමතක කරන්න එපා. මේ ඔබේ බලවත්ම කුසලය ඔබේ දැනට ඉදිරිපිට ඔබේ දේශවන හමුවට එන අවස්ථාව. ඉතින් මේ අග්‍රතම සද්ධර්ම කණිවිඩයෙන් උපරිම ප්‍රතිලාභය ලබන්න ගතවනේ එක මොහොතක්වත් අපට හරන්නට එපා. දුක්ඛිත ලෝකේ අපි දුක් නොවේ ඉන්නට මනස හදාගනිමු. සුසුකම්මත දේවාම වේදිනේ ස්වාවේදිනෝ වේදිනේ මනසේ සුවිහරාම වේදිනෝ. ලෝකේ බොහෝ දෙනෙක් අනිත්‍යයට වෛර කරමින් ජීවත් වෙන ලෝකයක් මේ තියෙන්නේ. අන්නේ වෛර කරන ලෝකයේ තුල අපි මෛත්‍රී වඩනයි වටපත් වෙනවා. සුසුකම්මත දේවාම උසුකේ මනුස්සකා උසුකේ මනසේ සුවිහරාම මනුස්සකා. ලෝකේ බොහෝ දෙනෙක් ඇස්කන්නාස්නාදීන්ද්‍රිය පිනවනට රූප ශබ්ද ආදී හොයාගෙන යන්නට වේගයෙන් දුවන සමාජයක අපි පටිසෝතගාමී මාර්ගයට පිවිසලා ඇස්කන්නාස්නාදීන්ද්‍රිය සංවර කරගෙන ඒ පංචකාමයන් නොසොයන පංච නීවරණයන් දුරු කරන මාවතට පිළිපන්න, අවිද්‍යා නීවරණය දුරු කරන සතිපට්ඨානයට පිළිපන්න උතුම් සත්පුරුෂයන් බවට පත් වෙමු. සසුකම්මත දේවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුෂ්‍යේසු විරාම අනාතුරා. ලෝකේ බොහෝ දෙනෙක් මානසික රෝගවලින් පෙළෙන අය. පින්නතුනි කායික බොහෝ දෙනෙක් නිරෝගී වුණත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මානයෙන් රෝගාසුර ලෝකේ ඉන්නේ. අන්න එවැනි මානසික රෝගීන් මෙතන ලෝකයක අපි මානසිකව නිරෝගීව ජීවත් වෙනවා. බුදුහාමුදුර අපට දේශනා කළ මාතෘකාවයි. සුසුකම්මත දේවාම යේතනෝ නැති කින්දනම් පීතිබහා බයිස්සාම දේවා ආවස්සරායත. ලෝකයේ බොහෝ දෙනෙක් පින්නතුනේ කෙලෙස් මනසයි ජීවත් වෙන්නේ. රාගින් ද්වේෂින් මෝහින් දැරෙමින් ගත කරන ලෝකයක අපි නිකලස්ස ආවස්තර බ්‍රහ්මයන් වගේ අපි කාලය ගත කරමු. මඟඵල ලාභ උතුමන් වැනි සේ අපි ජීවිත ගත කරමු. රහත් භාවයට පත් වෙච්ච නිවිසැන්සු උත්තමයන්ගේ ලෝකයට අපි පිවිසෙමු. අද මේ සමාදන් වන සීලය ඒ රහතන් වහන්සේ රැකපු සීලේ අංගය අපි මේ රකින්නේ. රහතන් වහන්සේ කියන විදිහට හිතනවා නම් අපි රහතන් වහන්සේ ඇසුරු කරන එක පබ්බවට පත් වෙනවා. ඉතින් පින්තුනි අන්නේ මාවතර පිවිසෙනට ඔබ මේ සීලම දේවල් උපයෝගී කරගන්නට. ඉතින් ඔබ මේ ජීවිතේ ලැබපු වටිනාම දේ තමයි ඔබ මේ ජීවිතයෙන් සිද්ධ කරපු මේ උතුම්ම සදහම් පණිවිඩය. ඉතින් මේ සියලු පින්කම්වල ආනිසංසයෙන් ඔබ හැම දෙනාටම සීල යහපත වේවා. මේ රැක්කරගත් සියලු කුණ ධර්මයන් අතනමින් මියගේ සියලු ඥාතිව අනුමෝදන් වෙත්වා සෝපත්‍යත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ කෙනින් සෝපත් වී හැකි දෙවියන් වෙත්නම් ඒ සියලු දෙවිවරුද මේ කෙනින් සෝපත් දිවිසුර වර්ධනය කර ගන්නා ගමන් ලෝකයේ සුරකිත්වා මේ දිනවල ලෝකෙ නොඑක් තැන රෝගාසුරවලට පත් වෙලා ඉන්න අපමණ සත්‍යයන් නිරෝගී බව පිණිස ඒ වගේම බියෙන්සට දුරු වීම පිණිස දෙවියන්ගේ ආශිර්වාදය සනසා දෙත්වා. දෙවියන්ට මේ පින උතුම් මොණිමත් පිණිසම හේතු වේවා කියලා අපි දෙවියන්ට සාදුකාරයෙන් පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ පින්කම් සම්නිධානය කරගන්න උදව් උපකාර කළ දායක පින්තුන් හැම දෙනාටම විශේෂයෙන් ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලාට මේ සියලු පින උන්වහන්සේලාගේ සියලු ආධ්‍යාත්ම කටයුතු සඳහා ඔබ හැම දෙනාගේම නිරොග් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. යතර විශේෂයෙන්ම අපට අවස්ථාවක් වැඩ සිටි පන්සලක් විදියට ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් අපි ගැන සොයලා බලලා සියුමසෙන් සැලකපු බෙහෙත්යෙන් තුළින් උපස්ථාන කරපු ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. අපි ලෝකේ කොහොම දුර බෑ හිටියත් හදවතින් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඒ ඔබ කරපු සියලු පරිත්‍යාගයන් ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරලා ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ සම්බුද්ධ ශාසනය තුළදීම වඩ වඩා ප්‍රතිඵල ලබා ගන්නට ඒ සියලු පින්කම් ඔබට ආශිර්වාදයක් වේවා කියලා. හොඳයි පින්තුනි, හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. දුක්ඛං පඤ්චා ච නින්දුක්ඛා භයං පඤ්චා ච නිබ්බයං සෝකං පඤ්චා ච නිස්සෝකා හොන්තු සම්මේති පාණිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා දෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොලින් තෙවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.